පින්වත් දරුවනේ, අද කෙටි වේලාවක් තුල මේ දරුවන්ටත් දෙමව්පියන්ට සියලු දෙනාට ජීවිතේ යහපත පිණිස පවතින බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් අහන්න ලැබෙන්නේ. මවගේ පාලල වැඳි නැතුණාට, පියාගේ පාලල වන්දනා කළේ නැතුණාට, මේ පොඩි වෙලාව ඇතුළත අම්මා කියන්නේ මෙහෙම කෙනෙක්, තාත්තා කියන්නේ මෙහෙම කෙනෙක් කියන සිතවිල්ල ගියත් ඒ උත්තරම මාපිය වන්දනාවක්. මොකද මේ ලෝකේ මනසේ කර්මය ප්‍රබලයි, හිතෙන් හිතන දේ ප්‍රබලයි. එනිසා හොඳට කන් යොමු කරගෙන අහන්නට, අම්මා යනු කවරහුද, තාත්තා යනු කවරහුද කියලා. ඒ සියල්ල පසක තබලා ඉස්සලාම කියලා දෙන්නේ අතීතයේ වෙච්ච කතාවක්. පින්වත්නි, පින්වත් දරුවනි, මේ කතාව හොඳට කන් යොමු කරගෙන අහන්නට හරිම පුදුම සහගතයි. මේක සිද්ධ වුණේ ඉතාමත් ඈත, අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින්. ලෝකේ පහළ වෙලා හිටියා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වුණ කාලේ කාශ්‍යප තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච දෙයක්. තරුණ අම්මයි තාත්තා කෙනෙක් ඔන්න ඒ තරුණ අම්මයි තාත්තට පුතෙක් ලැබුණා. දරුවෙක් ලැබුණට පස්සේ ඇතිවෙන සන්තෝෂී ප්‍රීතිය කියලා නිම් කරන්න බෑ. ඊට පස්සේ හරි සන්තෝෂෙන් දරුවා ඉඹ සනසා පෝෂණය කළා. ආපහු පුතෙක් ලැබුණා. ආපහු පුතෙක් ලැබුණා. ඊළඟට ආපහු පුතෙක් ලැබුණා. මේ ගෙදර දරුවෝ පුතාලම 8 දෙනයි. අම්මලා හොඳට ඉගැන්නුවා, ශිල්ප ශාස්ත්‍රය දුන්නා. ලොකු පුතාද අගේට උගත්තේය. දෙවෙනි පුතාද හොඳටම ඉගෙන ගත්තේය. තුන්වෙනි පුතාද ඉගෙන ගත්තේය. හතරවෙනි පුතාද ඉගෙන ගත්තේය. පස්වෙනි පුතාද ඉගෙන ගත්තේය. හයවෙනි පුතාද හොඳට ඉගෙන ගත්තේය. හත්වෙනි පුතාද ඉගෙන ගත්තේද පොඩි කාට ඉගෙන ගන්න බෑ. ටිකක් මෝඩ පහේ වගේ. ඒ නිසා අර ඥානවන්ත අයියලා 7 දෙනාම මේ පොඩි කාණ්ඩ කිව්වේ, ඒයි මොන්නේ මේ වරේ. ඒක මොන්නේයා. ඊට පස්සේ උන් ඉගෙන ගන්නවා. අම්මා උයන් දෙපෑයයි ලිපට දරගෙනත් දෙන්නේ. නුවර නැත්තාද මොන්නේයාද? මොන්නේයා. ඒ කදරා දිනවා. අයියලා 7 දෙනාම ශිල්පයේ හික්මෙද්දී උයන අම්මාට වතුර ටික ඇදලා දෙන්නේ මොණ්ඩියා. හොඳට ඉගෙනගෙන නැහැ. ඊළඟට ඈත වනේ දරකපණ්ඩියන්ති අර කොල්ලෝ ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. අම්මා තනි නොතිනට ගෙන්නගෙන යන්නේ කවුද? මොණ්ඩියා. ඊට පස්සේ අයියලා 7 දෙනාම හොඳට ඉගෙන ගනින්දි අරක කරපම් මේක කරපම් කියලා කියන්නේ කාටද? මොණ්ඩියාට. ඊට පස්සේ අම්මලා රෙදි සෝදන්න යද්දි අයියලාගේ රෙදි කන්දරාවත් එක්ක රෙදි පොදිය ඔළුවේ තියාගෙන ලින්දට පීල්ලට වැවට ගඟට යන්නේ කවුද? මෝඩයා. මේක ඇත්තටම වෙච්ච දෙයක්. අර කොල්ලගේ කනට මුළු ජීවිත කාලෙම ඇහුනේ එක වචනයයි. මොකද්ද? මෝඩයා. ලොකු අයියාද විවාහ වුණේ ඈ පතිනියක් සමග වෙනම පදිංචියට ගියා. දෙවෙනි පුතාද විවාහ වුණා පතිනියක් සමග වෙනම පදිංචියට ගියා. නුවණක්කාර තුන්වෙනි පුතාද, නුවණක්කාර හතරවෙනි පුතාද, නුවණක්කාර පස්වෙනි පුතාද, නුවණක්කාර හයවෙනි පුතාද, නුවණක්කාර හත්වෙනි පුතාද කසාද බැඳ වෙන වෙනම පදිංචිට ගියා. ගෙදර ඉතිරි වුණා. කවුද? ඈ ඇහෙන්නේ. මොහොන්ඩියා ඉතිරි වුණා. ටික ටික මව දුබල වී ගියා, ටික ටික පියා දුබල වී ගියා. ඔවුන්ට උපස්ථාන කරන්නේ දැන් නුවණංකාරයද මොහොන්ඩියාද? මොහොන්ඩියා. ඊට පස්සේ අම්මට වාරුව මදි. උයන්නේ දැන් මෙයා. අර හත් දිනාම බැලිල්ලක් නැහැ. ඊට පස්සේ මෙයා තමයි උයන්නේ, මෙයා තමයි රිදි හොදන්නේ, මෙයා තමයි අම්මයි තාත්තයි නාවන්නේ. උදේ පාන්දරම අම්මයි තාත්තයි උණු වතුරෙන් නාවලා ඉස්සර හොඳ චාරිත්‍රයක් තිබ්බා. ඒක දැන් මිනිස්සු කරන්නේ නැහැ. ඒ තමයි අබවලින් දුන් අල්ලනවා. අබවලින් දුන් අල්ලන එක ගෞරවෙන් ගෞරවෙහිලා තියෙන චාරිත්‍රයක්. අබවලින් දුන් අල්ලවට පස්සේ දෝෂ නැති වෙනවා. තුන් දොස් කිපීම සංසිඳෙනවා. ඇඟේ අප්‍රාණික ගතිය නැති වෙනවා. අමනුෂ්‍ය බැල්ම දුර වෙනවා. අබවලින් දුන් එල්ලීමේ එවැනි වානිසංස තියෙනවා. මේ මා කියන දෙයක් නොවේ. අනුරාධපුර උඩමළුවේ ජයසිරි මහබෝධින් වහන්සේට අබවලින් දුන් අල්ලන්න ධර්මාශෝක රජුරු රජ කුමාරයෙක් වෙනම එව්වා. කුල පරම්පරාවක් එක්ක අබ දුන් අල්ලන්න. අම්මා නාවල අබවලින් දුන් අබ දුන් කබලක් අරන් අබ ඇට දාලා එකට දුන් අල්ලනවා. අම්මගේ ඇඟට, තාත්තගේ ඇඟට. ඊට පස්සේ ඇඳුම් අඳවලා පුතා කුලී වැඩට යනවා. ඔහු වනාහි මෝඩයා. ඊට පස්සේ ඔහු මිටි හිටියා. අම්මයි තාත්තයි වයෝ වෘද්ධයි. දවසක් උදේ පාන්දරම අම්මයි තාත්තයි නාවල කවලා පොවලා උණු වතුරින් නාවල අබදුන් අල්ලා මේ ඉන්න මේ පැදුරේ බුදියා ගන්න කියලා පුතා කුලී වැඩට යන්න ගේ දිහා බලලා ගෙට වැන්දා. ඒ අම්මයි තාත්තයි ඉන්න ගෙට වැන්දා. වැඳලා හැරෙනකොටම වැට මායිමේ රං කඳක් තියෙනවා. රත්තරම් පාට රං කඳක්. රංවන් සිරුර කසාවතින් පොරවා පාත්‍ර ධාතු අතට ගත්ත උත්තම මොනිවරේක් ජීවිතේට කවදාවත් දැකලා නැහැ. ජීවිතේට කවදාවත් මෙහෙම කෙනෙක් දැකලා නැහැ. ඊට පස්සේ මොකද කළේ? බය වුණා දැක්ක ගමන්. හිතාගන්න බෑ මේ මිනිස්සෙත් දෙවියෙක්ද. එහෙම දන ගෙවුවා. වැටේ මායිමට දන ගහගෙන ගියා. රත්තරම් පාට සිරිපා සංගල තඹවන් නියපොතු තියෙන ඒ උත්තම මුනිවරයාණන් වහන්සේගේ පාදක ළඟ ඔළුව තිබ්බා. තියලා වැඳලා ඔළුව උස්සනකොටම ඔළුවේ අත තිබ්බා. ඒ පින්වත්නි තථාගත අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර ළමයාගේ ඔළුවට අත තිබ්බා. අත තියලා කිව්වා සත්පුරුෂය කියලා. මෙතෙක් කාලයක් ලෝකයාම කතා කළේ මොකක් කියලාද? මෝඩයා. කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කතා කළේ කොහොමද? සත්පුරුෂය කියලා. හිසට ශ්‍රී හස්තය තියලා සත්පුරුෂය කිව්ව වචනයත් එක්ක මුළු ශරීරයම සීතල වෙලා ගියා. සත්පුරුෂේ, ඔබ මවට උපස්ථාන කරන්නේය, පියාට උපස්ථාන කරන්නේය, ඔබ අරමුණු කරගෙන පැමිණීමේ. පාත්‍ර ධාතු අතට අරන් දුවගෙන ගියා. උදේ තමන්ගේ අතින් උයපු බත් ටික තියෙනවා. අම්මයි තාත්තට බෙදලා ඉතුරු වෙච්ච බත් ටික තියෙනවා. ඒකෙන් බත් ටිකක් දාලා පාත්‍රයට පූජා කරගෙන පාත්‍ර ධාතු දුවගෙන ගෙනල්ලා තථාගතයන් වහන්සේට දෙන්න හදනකොට වැට මායිමින් ඉඳලා ගේ ළඟටම වැඩලා. ඊට පස්සේ මොකද කළේ? අර මානවකයා දැන් වටපිට බැලුව ඉඳ ගන්න එකක් නැහැ. සිල්ප ආධාරමින් නෝනාකාරව 7 දිනක් හිටිය අයියලා ගෙදර පුටුවක් නැහැ. උන් යනකොට උන් ඉඳගෙන හිටපු පුටු, මේස, ඇඳවල් ඒ ඔක්කොම තම තමන්ගේ ගෙවල් වලට අරන් ගිහිල්ලා. මෝඩයාට ඉඳ ගන්න එකක්වත් නැහැ. තථාගත අරහත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ඉඳ ගන්න ආසනයක් ඒ ගෙදර නැහැ කියනවා. ඊට පස්සේ පිළිකන්නට වස්ත්‍රයක් දාලා ඒ පිළිකන්නේ අසුන් ගැන්නුවා. දානි පාන්තරේ පූජා කළා. අම්මාද පැමිණියාය, තාත්තාද පැමිණියේය, මේ දරුවාද බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටියා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දන් වළඳලා ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට අම්මත් අනාගාමී වුණා, තාත්තත් අනාගාමී වුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ලස්සන බලබලා අම්මෝ මෙච්චර ලස්සන කෙනෙක් කවුද කියලා ලස්සන බලබලා හිටිය නිසා පුතා මඟපල ලැබුවේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියා. එදා වැඩියා වැඩියාමයි ආයේ කවදාවත් දැක්කේ නැහැ. බ්‍රහ්මියෝ දෙන්නේ ගෙදර ඉන්නවා වගේ උපස්ථාන කළා අම්මටයි තාත්තටයි. අම්මාද මිය ගියා, තාත්තාද මිය ගියා. බොහෝ දුක්ඛිත ජීවිතයක් ගත කරපු අර අහිංසක මිනිසයත් මැරුණා. මැරිච්ච ගමන් තවුතිසාවේ. ඔහුගේ දිවසින් බැලුවා අයියා නිරේ, දෙවෙනි අයියත් නිරේ, තුන්වෙනි අයියත් නිරේ, අයියලා 7 දෙනාම නිරේ. මෝඩයා තවුතිසාවේ. අපේ තථාගත අරහත් සම්මා මවට උපස්ථාන කරපු නිසා, පියාට උපස්ථාන කරපු නිසා ආයුෂ දීර්ඝයි දිව්‍ය ලෝකේ. අපේ බුද්ධ ශාසනය දක්වා හිටියා. අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ බාරාණසී සිසිපතනේ ධම්මචක්කය දේශනා කළාද පළවෙනි ධර්මය. එදා ඒ දිව්‍ය රාජ්‍යය සෝතාපන්න වුණා. එකම එකයි ජීවිතේ පින්නට ආපස්සට පේන්නේ, මවට උපස්ථාන කළා, පියාට උපස්ථාන කළා. යම් ගෙදරක පින්වත් දරුවනේ අම්මට තාත්තට සලකන දරුවෝ හිටියොත් එහෙම ඒ ගෙදර බ්‍රාහ්මීක ඉන්නවා. මේක බුද්ධ වචනය. අම්මයි තාත්තට දරුවෝ සලකනවා නම් ඒ ගෙදර බ්‍රාහ්මීක ඉන්නවා. බ්‍රාහ්මයා සහිතයි. ඒ අම්මගේ තාත්තගේ කටින් වචනයක් ගියොත් ගියාම තමයි. ඊරවසි යංගිසි ගෙදරක දරුවෝ දෙමව්පියන්ට සලකනවා නම් අම්මයි තාත්තගේ හිතරිද්දන් නැත්තම් පින්වත්නි, ඒ ගෙදර පූර්ව දේවතාවා ඉන්නවා. දෙවි කෙනෙක් ඉන්නවා ඒ ගෙදර. අම්මයි තාත්තට සලකනවා නම් ඒ ගෙදර ආහුණීය ගුණ තියෙන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අම්මයි තාත්තට සලකනවා නම් ඒ ගෙදර තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රහ්මයා සහිතයි කියලා. අම්මයි තාත්තට නමක් තමයි බ්‍රහ්මයා. බ්‍රහ්මයා තුර තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෛත්‍රිය හිතේ ආවට පස්සේ සුවපත් වේවානේ. කවදාවත් අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවාගේ අයහපත කැමති නැහැ. ඒක ඔවුන්ගේ මෛත්‍රියයි. ළමයෙකුගේ ඇඟේ මදුරුවෙක් කරවට කැමති නැහැ. දුකට කැමති නැහැ. ඒ ඔවුන්ගේ කරුණාවයි. ළමයා ඕන තරම් ඉදිරියට යව යවා සතුටු වෙනවා. ඒ ඔවුන්ගේ මුදිතාවයි. මා දිනක් දුටුවා ලොකු සභාවක පුංචි ළමෙක් ගිහිල්ලා සින්දුවක් කියනවා. සියලු දෙනා අත්පොළ සඳෙනවා. ඉතරම් වශී වෙලා පොඩි එකාගේ සින්දුවට. ඒ දහස් ගානක් මිනිස් අතරේ මැද ඉඳගෙන දෙන්නේ කඳනවා. ඔවුන් කවරහුද? අම්මා තාත්තා සභාවේ ඉස්සරහා ඉඳවලා කඳුළු සලනවා ඔවුන්. ඔවුන්ට පුළුවන් ඇඟ ඇතුලේ තියෙන සතුට වතුරක් කරලා එළියට එවන්න. එච්චර මුදිතාව. ඒ දේ ගමෙන් කීල විකුණන අම්මා කරනවා, මල් විකුණන අම්මා කරනවා, ගෙයක් ගෙයක් ගන්න කුලිය වැඩ කරන කෙනා කරනවා. අම්මා තාත්තාද ඇතුලේ සතුට කඳුළු වලින් එළියට දානවා. ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. තමන්ගේ දරුවන් රජුන් මැද සිටුවා සතුටු වෙනවා. මුදිතාව සලකද්දී නොසලකද්දී දරුවා කියන තැන ඉන්නවා. උපේක්ෂාව මොනවා වුණත් අපේ කණි කියලා. නයයි මේ ළමයි දෙමව්පියන්ට. මක්නිසාදයත් අම්මයි තාත්තයි හැම වෙලාවෙම අපිව සුද්ධ කළා. මේ මුං නරකාසරයට වැටිලා අපේ කන්න රක්ුණේ කියලා වෙන එකෙකුට තමයි බයින්නේ. අපේ එක හොඳයි. ඊළඟට මේ පවුකාර යාළුවන්ගේ ආශ්‍රයයට වැටිලා කියලා අම්මලා බනින්නවා. අපේ එක හොඳයි. ඒ වෙලාවේ ඒ හැම තැනකම තියෙන්නේ ඒ කතාව සාධාරණ වුණත් අසාධාරණත් අපේ එක හොඳයි කියන තැන. උනහපුළුවාටත් උනහපුළු පැටියා හොඳයි. ඔහුද නලවන්නේ මැණික මැණික කියලා. මස් වැදැල්ලක්ද ලැබුණේ මස් වැදැල්ලක් පිළිගන්නවා. අබ්බගත දරුවෝ මන්දබුද්ධික ළමයි ගෙවල් වල ඉන්නවා බලන්න. තමන් ඉපදුනා නම් ඔවුන්ටද කන්න බොන්න දීලා හදනවා දෙමව්පියෝ. ඒ ඇයිද බ්‍රහ්මයෝ කියනවා හැර බුදුරජාණන් වහන්සේ උත්තම වචනේ දුන්නා බ්‍රහ්ම කියලා. සමහර වෙලාවට ජීවිතේම අම්මා කියන වචනේ දරුවගේ කටින් ඇවිල්ලා නැහැ මන්දබුද්ධිකයි. තාත්තා කියන වචනේ කටින් ඇවිල්ලා නැහැ මන්දබුද්ධිකයි. ඒත් පෝෂණය කරනවා. ඕම් බ්‍රහ්මයෝ. ඕම් බ්‍රහ්මයෝ. වෛරේ හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඕම් බ්‍රහ්මයෝ. කෙල්ලේ කොරෙන් පැනලා ගියාම දෙස් දෙවල් තියෙනවා අම්මලා. ඕකි ගන්නෑ ආය. පස්පා ගන්න එපා. මගේ මරණයටවත් එන්න එපා කියලා. දවස් සතියක් හිඳී එහෙම. ඊළඟ මාසේ ඒකි කොහෙද දන්නේ. ඊළඟ මාසේ ආයෙත් හොඳයි. ආයෙත් හොඳයි. මතකද ඔයාලට ආරංචි නැද්ද? සූදුවට ඇබ්බැහි වුණ කොල්ලෙක් මේ සූදුවෙන් පැරදිලා ගෙදර ආව අම්මගෙන් සල්ලි ඉල්ලන්න. වී සේරුවක් තිබිලා හා එච්චරයිම ගෙදර තිබ්බේ. උන්ද ඒක කොටන්න ඕන කියලා වේලුවා. වේලුවම කොටන්න ලේසි. වනේලා කොටන්න ඕන. එතකොට තමයි පුතා ගෙදර ඇවිල්ලා අම්මයන් කව සල්ලි තියන්. කොහෙන් දෙන්නද මං කිව්වා මෙච්චරයි තියෙන්නේ දැන් වී ටිකක් කොටලා කැඳ ටිකක් වබ්බවන්න. දියන් කිව්වා නෑ කොහෙන් දෙන්නද මං කිව්වා. තොගේ සල්ලි තියාගන් කියලා පයින් ගහුවා. වී ටිකේම වැටුණා. මව් ඇ ගුටි කෑවා. රස්තියාදු කමට කොල්ලා ගිහිල්ලා බස් එකේ අර දොර ළඟ ඉල්ලිලා ගියා. යනකොට අරෙන් බස් එකක් එනකොට බස් එක ඉඩ දෙන්න පාරේ අයිනින් ඇල්ලුවා. අයිනින් ඇල්ලුවේ ලයිට් කණුවක් ළඟ. අම්මට ගහපු කකුලම කැඩුණා. එදාම කොල්ල ඉස්පිරිතාලේ අම්මා දන්නේ කිසිවක්. උන්ද වැටුණාට පස්සේ වීටිකේ එකටම ගහසෙල්ලා එකතු කළ වනේලා කොටලා කැඳ ටිකක් හදුවා. ආරංචි වුණා කොල්ල ඉස්පිරිතාලේ කියලා. අර කැඳ ටික මෑනම් කොල්ලා බලන්න ගියා. ඒ අම්මා ඕම් බ්‍රහ්මයෝ හැම අම්මා කෙනෙක්ගේ මඩු වැඩි වශයෙන් එක තියෙනවා. කාටවත් කරන්න බැරි දේවල් අප කරන්නේ. කාටවත් කරන්න බැරි දේවල්. ඇයි කාටවත් කරන්න බැරි දේවල් කියලා කියන්නේ? ඔන්න ළඟදී මේ ටික කාලෙකට කලින් පුංචි දුවෙක්ගේ නහයේ හොටු ඉරවෙලා ඒ හොටු තද වෙලා ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ දොස්තර මහත්තයා අඬු දාලා අර හොටු ටික ගන්න හදනකොට අඬු ටික මෙහෙම ඇරම් පුංචි දෝනි ළඟට එනකොට තාත්තා කිව්වා දොස්තර මහත්තයා මගේ දෝනිගේ නහයට අඬු දාන්න එපා කියලා දෝනි අතට අරගෙන දෝනි වඩාගෙන නහයට කට තියලා කටින් රත් කර කර හොටු ටික කටින් ඉරුවා තාත්තා. ඒ වනාහි තාත්තා වෙන කාටවත් කරන්න බෑ. අම්මා තාත්තා එක්තෙන් වෙලා අම්මා තාත්තගේ මලමුත්‍රා ඇඳීම යද්දී අතින් අරන් දාන්න දරුවෝ මැලිවි. උඹ කරපන් උඹ කරපන් කියලා. පුංචි දරුවෝ ජරා කරද්දී අම්මලා මේ අතින් අරන් දාන්නේ. අතින් අරන් දාන්නේ. කවදාවත් මොන උපාධිය ගත්තත් මොන තරාතිරමට ගියත් දෙමව්පියන්ගේ ගුණවලට නම් දරුවන්ට ලංවිය නොහැක. කවදාවත් ලංවිය නොහැක. පූර්වාචාර්ය කියලා කියන්නේ දෙමව්පියන්ට ගුරුවරු. මේ ලෝකේ ඉස්සලාම ගුරුවරු. පින්වත්නි වැඩි ඕනේ අපි මේ බුදුබණ පදයක් අහන්නේ බුද්ධ ශාසනේ. ඉස්සලාම බුදුරජාණන් වහන්සේට සාදු කියන්නේ ගැන්වේ කවුද? කවුද? අම්මා තාත්තා බුදු පිළිමයක් දැක්කොත් සෑයක් දැක්කොත් බෝධියක් දැක්කොත් ආන්න පුතා සාදු සාදු කියන්නේ කියලා අත් දෙක එකතු කරවිවේ අම්මා තාත්තා. මේ ලෝකේ උත්තම පුරුෂයාට වන්දනා කරන්න අත් එකතු කරවිවේ අම්මා තාත්තා. නයයි අත් දෙක එකතු කරන ගානේ නයයි. ඉස්සෙල්ලාම මේ දෙක එකතු කරවි අම්මයි තාත්තයි. සාදු කියා මං කියලා. ඒ වෙනකොට තාත්තට සාදු කියන්න කිව්වේ නෑ. අම්මට සාදු කියන්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේට සාදු කියන්න කිව්වා. ඔන්න කක්ක කරගන්න දන්නේ ළමයා. පුංචි කාලේ අම්මම තමයි අතින් අයින් කරන්නේ වස්ත්‍ර මේවා කරන්නේ. ඒවා සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න බෑ. අයින් කරනවා. චූ කරගෙන ඉන්නකොට ඇඳුම් අයින් කළා ඉඹිනවා. එච්චර ආදරේ. ඊට පස්සේ මොකද කරන්නේ? අරන් කකුල් දෙක මෙහෙම තියලා කකුල් දෙක උඩ ඉඳවලා මෙහෙම අල්ලගෙන කකුලට හේති කරගෙන වැසිකිලි කරන්න පුරුදු කරනවා. පොඩි අයට තේරෙන්නේ නැත්නම් කක්ක කරන්න පුරුදු කරනවා අම්මලා. පොඩි උන් දන්නේ නැති කමට ජරාව මෙහෙම අතින් අල්ලනවා. අල්ලනකොට ඒ අත්වලට ගහනවා. කක්ක අල්ලන්න එපා කියලා කියලා දුන්නේ අම්මා තාත්තා. දැන් ඔක්කොම අමතකයි. ඔයි මං කියනකොට දැන් යාන්ත මතක් වුණේ. එහෙම කළේ කියලා. හිමීට බඩගානකොට අත් දෙකෙන් උස්සලා අල්ලගෙන දැන් හිමීට තමන්ගේ කකුලට වාරු දීගෙන නැවිද්දවනවා. මේ කකුල උස්සලා ඉස්සලාම පියවරක් තිබ්බේ අම්මගේ තාත්තගේ වාරුවෙන්. තියෙන පියවරක් ගන්නේ ණයයි. මුල මතක් කරපල්ලා. මුල අමතක කරන්න එපා. මුල අමතක කරන්න එපා. තමන්ගේ කකුල් දෙකෙන් ඇවිද්දෙවි කකුල් දෙක උඩ කකුල් තියලා. ඊර්වාසේ ගිහිල්ලා ටිකක් ඇවිද ගන්න පුළුවන් වෙනකොට හිත ගන්න පුරුදු කරේ එහෙමයි. gederi ඉස්සරහ දොරේ ලී ටිකක් ගහලා ඒකේ වාරුවෙන් හිට ගන්න. ඊර්වාසේ පොඩ්ඩක් ඇවිද්දවලා බලාගෙන ඉන්නවා. අනේ තමන්ගේ දරුවා පියවර දෙකක් ඉස්සරහට තියෙනකොට පුදුම සතුටින් අපේ බබා ඇවිදිනවා කියලා. ඒකයි ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදලා වැටෙනකොට දුවලා ගිහිල්ලා අල්ල ගන්නවා. ආයෙත් ඇවිද්දවනවා. ඔවුන් වනාහි පූර්වාචාර්ය ගුරුවරු. හැම කෙනාටම පෙර ගුරුවරු ඉන්නවා. ඊට පස්සේ ඇඳුම් අඳින්න දන්නේ නැතුවම අනිත් පැත්තට අඳිනවා. මෙහෙම අඳින්නේ කියලා ඇඳුම් අඳවන්නේ අම්මා තාත්තා. බත් කන්නේ මේ අතින් කියලා කන හැටි පෙන්නන්නේ අම්මලා. මේ තාත්තා, මේ අම්මා, මේ සීයා, මේ ආච්චි, මේ නංගි, මේ අයියා නෑදෑ කන්තික කියලා දුන්නේ අම්මා තාත්තා. ඔවුන් වනාහි පූර්වාචාර්ය ගුරුවරු. ඉස්සලාම හම්බින ගුරුවරයා. පස්සේ කාලේ තිසරණේ ගැන කියලා දෙන්න පරම ආචාර්යවරු මුණගැහෙන්න පුළුවන්. හස්ත ශිල්ප, කාය ශිල්ප පුරුදු කරන ගුරුවරු මුණගැහෙන්න පුළුවන්. නොඑක් සිලබස් උගන්වන ගුරුවරු මුණගැහෙන්න පුළුවන්. ඔවුන්ට පෙර කලින්ම හම්බින ගුරුවරයා අම්මාය තාත්තාය. මට නම් ගොඩාක් මතකයි. මට නම් අකුරු පවා උගන්වවි අම්මා. අපි දුප්පත් නිසා පුංචි පොහොර උරයක් ගේ පිළිකන්න මේ ඉස්සරහා පිළි බිමත් පොහොර උරයක් දාලා ඕකේ මං හරි කැමති දේ තමයි බඩ තියාගෙන ඉන්න. පොත අරන් ඉස්සරහ තියාගෙන බඩ තියාගෙන කකුල් දෙක උස්සගෙන ඉන්නේ. ඊට පස්සේ අම්මා වහල් වල වීතෝරණ ගමන් අයන්න කියලා දෙනවා. මම ලියනවා. මම අකුරු ලියන ගමන් අම්මා විසිකරන වී ඇට ටික මට පේනවා. අදටත් මතකයි. උන්ද තමයි ඒ අකුර කියලා කිව්වේ. එම් අකුරයි ඒ අකුරයි මයන්න කියලා කිව්වේ. ආර් අකුරයි ඒ අකුරයි රයන්න කිව්වේ. අමර කියලා ලියන්නේ මෙහෙමයි කියලා ගැන්වේ මගේ අම්මා. දුප්පත් අදටත් මතකයි. ගොඩාක් මතකයි. මොකද්ද මන් දන්නේ. සමහර වෙලාවට ගුරුවරු කියපේවට වැඩි ඉස්කෝල යන කාලේ අම්මා කියපේව තමයි මතක. ඊට පස්සේ මොකද උනේ? පූර්වාචාර්ය. ඉතින් ඒ දෙමව්පියන්ට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මවටද පියාටද යම්කිසි කෙනෙක් සලකනවා නම් ඔවුන් ගෙදර ඒ ගෙදර බ්‍රහ්මයා සිටින්නේය. පූර්වාචාර්යන් සිටින්නේය. ඊට පස්සේ බුදුරජාණන් ඊළඟට දෙවියන් සිටින්නේය. ගෙදරේ හිටපු දෙවියා තමයි අම්මයි තාත්තයි. හැබැයි මතක තියාගන්න මව ගැනද මවටද සැලකිල්ලක් නැහැ. පියාටද සැලකිල්ලක් නැහැ. නමුත් කියනවා ගෙදර බුදුන් අම්මා කියලා. ඒ වනාහි පචයක්. මුළු බුද්ධ දේශනාවත් අටුවාවත් කොහේ සිසාරා බැලුවත් මව්පියන්ට බුදුන් කියන වචනේ භාවිතා කළා නෑ. ඒ අතිශෝක්තිය ඉක්මවා ගිහිල්ලා බුද්ධ කියන වචනේ බුදු කෙනෙකුටමයි භාවිතා කරන්නේ. ඒක වෙනම එකක්. බුදුරජාණන් වහන්සේ අම්මට තාත්තට පාවිච්චි කළේ බ්‍රහ්මයා. పూర్ව దేవతාව, పూర్ව ఆచార్యవరయా. పింగత్ని దరువంగి కటయిత్తిన్ సతుటోన అమ్మల తాత్తల అపే ఉంట హరి హరి బలయం కేల ఆశీర్వాద కలొత్ ఏమ బుద్రజన్ వాంసి వదాల అనివార్యం ఈ ఆశీర్వాది ది దరువం దినవా కేల. పింగత్ మహానని కెనికి దివునోట ఆశీర్వాద తునక్ బలపానవా. ఏకక్ తమై కివ్వా అమ్మాయి తాతకి ఆశీర్వాది దరువట బలపాన దేవినియక తమై యాంకిసికిని దంపెన్ దిద్ది కుసాల్ కరద్ది దివి అంట పిం అనుమోదం కరణవా. సతుటువన దివియో ఏ మినిసుంట ఆశీర్వాద కరణవా. దేవ ఆశీర్వాది బలపానవా కేవా. మేగి జ్ఞాతిండ పిం దినవా కేవా. మేగి జ్ఞాతిన్ సెపేట పత్తెలా అపి సెపేట పత్తుని మే మినిసుని సా కేలా. ఏ మినిసుంట ఆశీర్వాద కరణవా. పింగ్వత్ మహానని మౌగేద పియాగేద దివ్యంగేద మేగి జ్ఞాతింగేద ఆశీర్వాది కెనికి దివునోట బలపారం. అమ్మ తాత కివోత్ వచనయక్ ఏక వేనవా. పుతాట అమ్మ కివ్వా యాందిపా కొల్ల కలే ఎవిదింట ఆసై అహాన్నేవ నే మేకా. ఈడు బస్సి అమ్మ కివ్వా తో ఫల కనకొట్రి కాపియ. ఇది మే కొల్ల కలే గీల్ ఎవిదగని అనుకుంట కరుమే కియాన్ని మెన్న కొటియక్ మునించునా. కొటియా వటేట కెరకి కెరకి వలిగి హొలవ హొలవ పొడియకా గెంగ దరువా గెంగట పనింట హదద్ది అమ్మ కీపుది మతక్కోనా. మతక్ విలా మొహు సిహికల అమ్మ కియూదే నొవేవా సితూదే వేవా కేల. కోటి సీయక్ కాపం కేల కటియ కటెం కివ్వా అమ్మ కినిన్న తమంగి దరువ మధురు కనవట కెమతినే. అమ్మ కియూదే నొవేవా సితూదే వేవా కేల హితన కుటుంబ కోటి ఆపసట ఎరిగియా. మౌగే ఆశీర్వాదే ప్యాగే ఆశీర్వాదే. గొడాక్ పౌల్ వలట దుఃఖందరా వెడి ఎక్కువ మౌట దుఃఖదీలా ఎక్కువ పియాట దుఃఖదీలా. ఏవైనవా దరు అంట దరువంగిను తమంగ్ విందువనవా. ఇది ఏనిసా పింగాత్ని దివిగని బ్రహ్మయాగే ఆశీర్వాదే వగే అమ్మగి తాతగి ఆశీర్వాదే దివ్యాంగి ఆశీర్వాదే వగే. ఈరువాసి బుద్ధరజారన్ వహన్సి వదాల ఆహునేయో మాతాపితు. అమ్మాయి దాత ఆహునేయ ఆహునేయకి అన్ని ఆనిత్వ హునితబ్బా. ఆనిత్వకి అన్ని దూర ఇందల గెనల్ల హునితబ్బంకి అన్ని దెంట సుదుసుయి. ఏత ఆరణ్యక హాముదురు టికిన్వ దాని పూజాకరి ముఖ్యల గిహిల దాని దినవని. ఏ విధియట అమ్మాయి తాతయ్య హోయాగన గిహిల కేమ భీమ దిండోన. ఏక అమ్మల తాతలట ఐతి గుణయ. ఈరు పాసి దూర ఇందల గిహిల్ల పుద సత్కార కరండోన. పిగ్మత్ దర్వని మే విధియట బుధురజాన్ వాసి దేశనా కన్న తాంకిస్స హేతు. ఐ మే విధియట దిమౌప్యో పుద సత్కార లబండ సుదుసు బహుకార బహు ఉపకార కల అమ్మాయి తాతయ్య. ఈలంగట అపాదక బహోసే పోషణే కల పాలనే కల పోషక అత్పా హెదువ వెడువ. పింగ దరువని ఒయాల దన్నే అమ్మల దన్నవ. పుంచి బబా ఇపదునాట పస్సే ఈ హదుపు హెదిల్ల మమ్మీ విస్తరి కీలగిరులకి అన్నీక. ఇమస్ లోకస్ దస్సే తారో మే లోకి పెన్నువి అమ్మాయి తాతయ్య. ఏనిసా బుధురజారన్ వహన్సి వదాల ఔరుదు సీయక్ జీవత్తిన పుదే. అమ్మాయి తాతయ్య ఉరది పెత్తి త్యాగన అమ్మాయి తాతయ్య బిమట బాస్వాన్ని నెతువ. మలమూత్రాక రద్ది ఏవా అస్కర కర హోద హోద అమ్మాయి తాతయ్యట కండ బొండ దీల ఉపస్థాన కను ఔరుదు సీయక్. బుధురజారన్ వహన్సి వదాల పింగ్వాత్ మహనని మౌపియం ప్రతి ఉపకార కరలా ඉවර කරන්න පුළුවන් කියලා ප්‍රත්‍යඋපකාර කරලා කරන්න පහසුයි කියලා කියන්නේ කිව්වා. බුදු කෙනෙක් බුදුමුවින් කියනවා අම්මයි තාත්තට උපස්ථාන කරලා ඉවර කරන්න බෑ කියලා. හැබැයි යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාව නැති දෙමව්පියන්ට ශ්‍රද්ධාව දුන්නොත්, සීලේ නැති දෙමව්පියන්ට සීල් දුන්නොත්, දන් දෙන්න පුරුදු වෙලා නැති දෙමව්පියන්ට දන් දෙන්න පුරුදු කළොත්, නුවණ නැති දෙමව්පියන්ට නුවණහිලා සමාදන් කළොත්, ඒ අය නයි නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වදාළේ මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තබං, මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කාරණයක්, යහපත උදා කරලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා උදේ හවස දෙමව්පියන්ට උපස්ථාන කරන සත්කාර කරන අන්නේන ආහාරයෙන් පානේන පානයෙන් වත්තේන වස්ත්‍රයෙන් සයනේන ඇඳපුටු මේසවලින් උච්ඡාදනේන ඇඟ සුවඳවත් කරලා ඇඟ සම්භාහනය කරනවා දෙමව්පියන්ගේ. ඔව ඉන්දියාවේ තියෙනවා මෙහෙ නෑ. නහපනේන නාවන්න ඕන කියනවා අම්මයි තාත්තයි. දෝවනේච උණුදියෙන් සිසිල්දියෙන් දෝවනේ කරන්න ඕන කියනවා. මේ විදිහට උපස්ථාන කරන කෙනා පන්සලකට නොගියත් කය බිඳලා මරණයෙන් මත්තේ දෙව්ලොව උපදිනවා. මේන්න මෙහෙමයි කිව්වා බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට උපස්ථාන කරන්නේ. දැන් මං ආපහු කියලා දෙන්නම්. දරුවනේ මෙන්න මේ ටික අහන්න. මේ ඉස්කෝලේ යන කොල්ලන්ගෙන් ඉස්කෝලේ යන කෙල්ලන්ගෙන් වෙන පව්කන්දරාව. දරුවෙක් බඩට ආවට පස්සේ සමහරවිට දරුවෙක් ඉපදෙන්න බඩට එන්න අම්මා කෙනෙක්ගේ ප්‍රමාදයක් නම් දේවාලයක් ගාන යනවා. සෑයම් බෝධියක් ගාන ගිහිල්ලා පූජාවල් තිය තියා දරුවෙක් පතනවා. ඒ දරුවා කුසට ආවට පස්සේ අප්‍රමාණ සතුටකටපත් වෙනවා. ඊර්වාසේ අම්මා හයියෙන් ඇවිදින්නේ බඩ ගැස්සෙයි කියලා. සීතල වතුර ටිකක් බොන්නේ දරුවට සීතල වෙයි කියලා. ඊට පස්සේ රස්නේ වතුර බොන්නේ නැහැ දරුවට රස්නේ වෙයි කියලා. නිදා ගන්නකොට ඔයාලා නිදා ගන්න නිසා කවුරුත් දන්නවා ඇඹරි ඇඹරි ගොඩාක් මිනිස්සු නිදාගන්නේ එක ඉරියව්වෙන් ඉන්න බෑ. ඒත් අර බඩ තියාගෙන අම්මා මාස 10ක් ඉන්නවා හෙල්ලෙන්නේ නැතුව. මා කියන දේ මොහොතක් කරලා බලන්න. වැඩි ඕනේ කිලෝ එකක බරක් සොපින් එකකට කිලෝ එකක බරක් අරගෙන දවසේම අතින් එල්ලගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එනමුත් කිලෝ ගණනක් බර තමන්ගේ දරුවා බඩේ තියාගෙන අම්මා ඉන්නවා කොහොමනම් බිම තියන්නද? කොහොමනම් බිම තියන්නද බඩක්? මාස 10ක් කුස දරාගෙන සිටිනවා. ඊට පස්සේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා. පඩිපෙලක් හයියෙන් බහින්නේ නැහැ. ඕවට කොහොමද පින්වත්නි ණය ගෙවන්නේ? අපි ආවේ නිරේ ඉඳලා නම්, අපි ආවේ තිරිසන් ලෝකේ ඉඳලා නම්, අපි ආවේ പ്രേත ලෝකේ ඉඳලා නම්, දුගතියක ඉඳලා බුද්ධ ශාසනයන් තියෙන කාලේ අපිව උපද්දවන්න ඒ අම්මා ඒ වගේ දෙයක් කළා. කවුරුවත් එච්චර ආරක්ෂාවක් කළේ නැහැ. ඊට පස්සේ විලිවේදනාව එනවා. විලිවේදනාව එනවා කියන්නේ පින්වත් දරුවනේ දරුවෙක් බිහි කරනකොට මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා තප්පරයට නැති වෙනවා. ආය වේදනාව එනවා. ආය තප්පරයට නැති වෙනවා. ඒ වනාහි විලිවේදනාවයි. මම දැක්කා අටුවා පොතේ තියෙනවා විලිවේදනාව කියන එක විස්තර කරලා. කොච්චර වේදනාවක්ද කියනවා නම් ඒ වේදනාව ඇවිල්ලා නතර වෙනවනේ. නතර වුණ ගමන් නිවන් දැක්කා වගේ කියලා හිතෙනවලු. ආයෙත් මොහොතින් එනවා. ඇවිල්ලා මවගේ කුසෙන් දරුවා බිහි වෙනවා කියන එකට උපමාවක් තියෙනවා. දොර සිදුරෙන් ඇත් පැටියෙක් කියලා හිතෙනවා වගේ. එච්චර අමාරුයි. අම්මගේ ඇඟ පුපුරනවා. සමහර අම්මලා දරුවෝ බිහි වෙද්දි මැරෙනවා. එච්චර වේදනාවක් වින්දා. අපි කියමු සීසකලා කියලා. මේ බඩ කපනවනේ පින්වත් දරුවනේ. මෙතන ඉඳලා මෙහිට දරුවා අත දාලා උඩට ගන්නටම බඩ කපනවා. චූටි බ්ලේඩ් එකකින් මේ ඇඟට පොඩ්ඩක් තියාගෙන බලන්න කොච්චර වේදනාවක්ද කියලා. මේ බඩ මේ පැත්තිඳලා මෙහිටම පලනවා දරුවෙක් ගන්න. ඕවට කොහොමද ණය ගෙවන්නේ? කොහොමද ණය ගෙවන්නේ දැන්? ඊට පස්සේ එළියට ආපු ගමන් මල මුද්‍රා ගොදී කෑස් ගාලා අඬනවා. අර මෙතෙක් විඳපු දුක් කන්දරාව දරුවගේ හඬින්ම නිවිලා යනවා. එච්චර ආදරේ. ඕක හැම අම්මා කෙනෙකුටම වෙනවා. කොච්චර ආදරේද කියනවා නම් ඒ ඇති වෙන සිතිවිල්ලට ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම සුදු වෙනවා. සුදු වෙලා පපුවට උනනවා. පපුවට එකතු වෙනවා ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම සුදු වෙලා. ඒ වනාහි කිරි. ඊට පස්සේ දරුවා දුරුල් කරගෙන ඉන්නකොට බඩ කපපු එක අමතකයි. ඊට පස්සේ වෙන්වත් නේ උගුර වේලිලා තියෙනකොට වේලිච්ච උගුර ඉස්සලාම තෙත් කරන්නේ අම්මගේ කිරි ටිකෙන්. අම්මගේ කිරි ටිකෙන් තමයි ඉස්සලාම තෙත් කරන්නේ. කිරි දිදි කාට හදනවා? අඬන්නත් හදනවා. රෑයිල් වෙනකල් දරුවා අඬනකොට අඬ අඬ නිදා ගන්න නැතුව එහෙම සක්මන් කරන්නේ අම්මා. ඊට පස්සේ ඔන්න බත් කන්න පුළුවන් කාලේ එනකොට ඉඳුල් කට ගන්නවා. මෙච්චර බඩින් ගිත්තක් හදලා කටට දානවා. පොඩි උන් බත් කන්න කැමති නෑ. ඊට පස්සේ මේ බලන්න මේ බලන්න කියලා වතුර පොවනවා, ජෝ පොවනවා කියලා. බත් කවනවා, බයි කවනවා කියලා. කන්න එතකොට අර බලපම් පුතේ කපුටේ කහස යනවා කියලා. දරුවා කට අරගෙන උඩ බලනකොට බතට කටට බත් ටිකක් කවලා හරි හරි හරි හරි කියනවා. දැන් ගණන් කරන්න මොලයක් තියෙනවා නම් කන් හැන්දක් තරම් හෝ ඔබගේ කටට අම්මල කී ගමන බත් කවන්න නැතිද, තාත්තා කී ගමන බත් කවන්න නැතිද කියලා. දැන් ඔහොම හදපු කටවල් එක තියෙන්නේ ඒ කටකින් තෝ කියලා අම්මට කියපු ගමම්ම පවක් රැස් වෙනවා. මේ ලෝකේ පාපකාරී මිත්‍ර ද්‍රෝහියෙකුට යම් පවක් රැස් වෙනවා නම් අම්මට වචනයක් කියපු ගමන් රැස් වෙනවා. ඒ කටට පණ දුන්නේ අම්මා නිසා. ඒ කටට පණ දුන්නේ තාත්තා නිසා. අම්මයි තාත්තට වචනයක් කියපු ගමන් කැරකිලා එනවා. එක වචනේ ඇති. ඒ කටට පණ දුන්නේ අම්මා නිසා. ඊට පස්සේ දැන් බලන්න වැඩි ඕනේ. ඇයි තියෙන ණය මදිවටද මේ පව් කරගන්නේ? මේ පොඩි උන්ට තේරෙන්නේ නැතුව නෙවෙයි, හොඳට තේරෙනවා. තියෙන පව් මදිවටද? දැන් ආපස්සට හැරිලා බලන්න. තරුණ කාලේ වෙනකොට කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා අනේ මං ඔයාට ආදරේ, මගේ අතින් බත් කටක් කන්න කියලා කෙල්ලට කොල්ලට බත් කවනවා. අර අම්මා බැඳලා දෙන බත් ටික කොහෙවත් යන බඩත්තල කොල්ලෙකුට කෙල්ලෙකුට කවනවා. තමන් වදපු අම්මට කවදාවත් බත් කටක් කවලා නැහැ. මෙතන ඉන්නවා, මෙතන ඉන්නවා ජීවිතේට අම්මගේ කටට බත් ටිකක් කවලා නැති, බත් කටක් කවපු නැති, තාත්තාට බත් කටක් කවපු නැති අය ඉන්නවා. උඹලා ණයයි. ඒ ණය මන්දිවටද මේ අම්මයි තාත්තට වචන කතා කර කර පව් පුරවා ගන්නෙ? දැන් බලන්න ආපස්සට. අම්මගේ තාත්තගේ ජීවිතේ කවදා වෙනකල් තියෙද්දන්නේ. ඒ නිසා ඒ අය ජීවිතුන් අතර ඉන්නවා නම් ඒ අය මැරෙන්න කලින්, නැති වෙන්න කලින් බත් කටක් කවපල්ලා. කොහෙවත් යන කොල්ලෙකුට කෙල්ලෙකුට අනේ රත්තරන් කිකියා ප්‍රශංසා කර කර ඉන්නේ නැතුව තමන්ගේ අම්මට රත්තරන් අම්මා කියලා කටින් කියන්නේ කවද්ද? මගේ රත්තරන් තාත්තේ කියලා කටින් කියන්නේ කවද්ද? හොඳට බලන්න. යාළුවොත් එක්ක රවුමක් යනකොට හැම තැනම ඇවිදලා ලස්සන තැනක තේ බොන්න පුළුවන්, අතන කෑම කන්න පුළුවන් නිදහස් තැනක් කියලා කොල්ලෝ කෙල්ලෝ ටික ගිහිල්ලා කනවා බොනවා. එතන තමන්ගේ අම්මා තාත්තා ගෙන්නන ගිලා නිදහස් තැනක දේවතුරු ටිකක් බොන්නේ කවද්ද? ඔය අම්මා තාත්තා තාත්තා විසින් ගෙනෙන ලද, අම්මා විසින් තම්බන ලද බත් නම් කොච්චර මේ බඩවල් වලට කෑවද? තමන්ගේ අතින් උයපු බත් ටිකක් රස්නේ පිට අම්මට තාත්තට දෙන්නේ කවද්ද? එහි ණය ගෙවන්නේ කවද්ද? දැන් බලන්න ඔය ඇඳුම් ටික ඇඳිව්වේ අම්මලා ඉස්සෙල්ලාම. මේ වෙනකොට අම්මලා තාත්තලා කොච්චර අපේ ඇඳුම් හොදලා ඇතිද කියලා බලන්න. කොච්චර ඇඳුම් හොදලා ඇතිද කියලා බලන්න. මේ අත් දෙකින් තමන්ගේ අම්මගේ තාත්තගේ වස්ත්‍රයක් හොදපු නැති අය ඉන්නවා. මම හිතනවා මටද පැවිදෙන්න පිං ලැබුණේ මා එවැනි ණයක් තියාගෙන හිටපු නැති නිසා. මාද ෆීල්ඩ්ට නාන්න යනකොට සමහර වෙලාවට අම්මගේ චීත්‍යයක් හරි හැට්ටයක් හරි කොයි හරි දාලා තිනව දැක්කොත් මගේ ඉස්කෝලේ ඇඳුම් එක මම ඒකත් අරන් යනවා. ගිහිල්ලා හොදනවා. මං ඒකට ලැජ්ජ නැහැ. දැන් කියන්නද ලැජ්ජ නැහැ. මේ ලෝකේ පිරිමි ඉන්න ස්ත්‍රීන්ගේ බැඳපු ගෑණිගේ ඇඳුම් හොද හොදා. මාන්නක්කාර කමෙන් අම්මගේ තාත්තගේ ඇඳුම් චී කියලා හොදලා නැති වුණට සමාහෙට කර්මාන රූපව තමන්ගේ ගෑණිගේ ඇඳුම් හොදන ජීවිතයක් හදලා දෙයි. ඒ කර්ම අනාගතයට තියාගන්න එපා. කොච්චර ඉන්නවද? ටයිකෝට් ගහගෙන ලෝකෙට පේන්න ගියාට ගෙදර ගියාට පස්සේ ගෑණිගේ යට ඇඳුම් පව හොදනවා. මේවා නම් මේ කර්ම ආවෙ නම් දෙමව්පියන්ට කරපුම විනාශේ නිසාමයි. කවදාවත් අම්මගේ තාත්තගේ වස්ත්‍රයක් හොදලා නැහැ. ඔය දරුවෝ ඒ කර්ම සංසාරෙට තියාගන්න එපා. ඊට පස්සේ ඒ විදිහට පින්වත් දරුවනේ දෙමව්පියෝ අපිව පෝෂණය කරලා හදලා තියෙදි මල් කැකුළ වගේ හදනවා. මල් කැකුළ වගේ හදද්දි මිත්‍ර දරුවෙන් හදද්දි එවුන්ටම පචයක් කෙලිනවා. අපිට ඉගෙන ගන්න ෆෝන් එකක් ඕන. ඊට පස්සේ ෆෝන් එක ගන්නවා. ෆෝන් එකක් අරන් ඔන්න කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි චැට් කර කර කර ෆේස්බුක් යන ගමන් එනවා. අම්මලා එනවා ෆෝන් එක වහනවා. මොකද කරන්නේ? පාඩම් කරනවා. ඇඟේ දුවන්නේ අම්මා පොවපු කිරි ටික. ඇඟේ දුවන්නේ තාත්තාට ජාතක ලේ ටික. ඒකෙම පණ තියාගෙන අම්මාටද බොරු කියන්නේය, තාත්තාටද බොරු කියන්නේය. ඒ පාපේ සත්‍යයට එනවා. වංචාව. කෙල්ලෙක් හදන්නේ මලක් වගේ. ආදරෙන් සෙනෙහසෙන් කොච්චර ඉස්කෝලේ ගිහිල්ලා ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා. එනකල් විභාගෙ ලියන කල් ඉස්සරහට වෙලා ඉන්නවා. කොච්චරනම් දුකක් විඳලාද? ඒ වගේ මලක් වගේ හදන කෙල්ල අයාලේ ගිහිල්ලා තවත් කොල්ලෙකුට තමන්ගේ ඇඟ අල්ලන්න දුන්නොත් එහෙම. එහෙම නැත්නම් ආදරෙන් හදන කොල්ලා තවත් කෙල්ලෙක්ගේ ශරීරයක් ස්පර්ශ කරලා කිලිටි වෙච්ච ගමන් අනේ අර දෙමව්පියෝ බොහෝ කාලයක් හදපු ලස්සන වීදුරු භාණ්ඩේ පොලේ ගැහුවා වගේ වෙනවනේ. ඒ විදිහට මිත්‍ර ද්‍රෝහිකමෙන් සාප ලැබලා කසාද බැන්දට පස්සේ එක්කෝ දරුවෝ නැහැ. එක්කෝ ඉපදෙන දරුවන්ට රෝග, එක්කෝ ගෙදර අවුල්. ඕනතරම් බලන්න ඔය පවුල් වල ප්‍රශ්න තියෙන අයට තමන්ගේ ජීවිතය ආපස්සට හැරිලා තමන්ගේ මවුට තමන්ගෙන් ද්‍රෝහිකම් වෙලා තියෙනවද කියලා. මේ ජීවිතේම සමහරව විපාක දෙනවා. ඔබටයි මේ කියන්නේ. ඔබ නම් මේ කර්ම සංසාරේ දරන් යන්න එපා දරුවනේ. අනාගතේ ඔයාලගේ ජීවිතේ දැන් ගත කරන විදියෙන් හැදෙනවා. මේ ළඟදින් කෙල්ලෙක් ෆෝන් එක අම්මා ඉල්ලුවා කියලා අම්මා අරන් ෆෝන් එක ලාච්චු දාලා වහලා මේකගේ වෛරයක් හිතේ අම්මා ෆෝන් එක ගත්තා කියලා. ඊට පස්සේ හැන්දෑවේ නෙස්ට් මෝල් එකක් හදලා දීලා කවදාවත් දරුවෝ ගැන අම්මලා හිතක් හිතන්නේ නැහැ. අම්මා හිතුවා දුව මාව යාළු කරගන්න තමයි නෙස්ට් මෝල් එක හදලා තියෙන්නේ. දුන්නේ කියලා. කටේ තිබ්බා නිෂ්ඨමූල කරන් තීත්තේ බෑ. අම්මලා දරුවන්ට අමීරහ පෙන්වන්නේ නැහැ. මට මතකයි මං ඉස්සෙල්ලාම ආසා හිතුණා මට බත් ටිකක් උයන්න. අම්මා ගෙදර නැති දවසක හාල් ටික හොදලා මුට්ටියට දාලා වතුර තියලා මේ බත් ඉව්වා. අම්මා නියමයි කියලා අම්මා කෑම කෑවා එදා. මට දැන් මතකයි එදා බත හොඳටම බිරිවිලා තිබ්බේ. දැන් ඒක මතකවට කිව්වේ නෑ හොඳ. හොඳ කිව්වා ආයු වෙනකොට වතුර දාන්න ඕනේ මේ ඇඟිලි පුරෝක් එකමාරයි පුතාගේ. ඒ නිසා අදට සමහරලා අපි ඉන්න ආරණ්‍යක දාන්නේ නැති වුණොත් මේ අතින් බත් ටිකක් වෙලා දාන ටිකක් වෙලා සංඝයාට දෙන්න පුළුවන් අම්මා එදා කරපු දේ නිසා. අම්මලා ඒ වගේ. අර අම්මා අර නිෂ්ඨමූලක තිත්තරහට බිව්වා. බලන්න පින්වත්නි ඒ නිෂ්ඨමූලක නිදිපෙති දාලත් කෙල්ල දීලා තියෙන්නේ. අම්මා මැරුණා. මව් මැරීමේ පාපය කර ගැහුවා. කල්පයක් නිරේ. මේ ලෝකයේ ඉන්න ඔකෝටම බැනගෙන බැනගෙන ගියොත් ඒකෙන් පවක් රැස් වෙනවද? අම්මාට බයිනවද? ඒකෙන් පවයි ගන්නකොට අම්මට බනින පාපේ වැඩි මේ ලෝකේ මිනිස්සු ඔක්කොටම බයිනවට වැඩිය. මේ ලෝකේ අනිත් ඔක්කොටම බයිනවට වැඩිය තාත්තට බයින එකේ පාපේ වැඩි. ඒ නිසා තමයි අච්චර පින් තියෙන අශෝක මාලා කලින් ජීවිතේ අම්මට වසලී කියපු නිසා වසල කුලී ඉපදුණා. අම්මත් දුවට බැන්න වසලී කියලා අම්මා ඉපදුන්නේ වසල කුලී. මේකට උපමාවක් කියන්නම්. නුවණ තියෙනවා නම් කන් හැන්දක් තරම්වත් පින්වත් දරුවනේ මේ උපමාව තේරෙයි. ඇයි මේ අම්මට යමක් කියනකොට තාත්තට යමක් කියනකොට ඒකේ පව වැඩි? ඒකට උපමාවකින් තේරුම් කරන්න. ඔන්න මේ ලෝකේ මිනිසෙක් තවත් මිනිසෙකගේ කනට ගහනවා. තවත් මිනිසෙකගේ කනට ගහනවා. කනට ගහපු ගමන්ම ඔන්න මේ නඩුව යනවා විභාග කරන්න. කියව කරපු ගමන් උඹ කරපු වැඩි වැරදි එක්කෝ දඩයක් ගෙවපන් නැවතන් සමතකට පත්වෙනින් කියලා ඔන්න ඕක ගොඩින් බේරලා ගෙදර එවනවා කනට ගහපු එක මුල් කරගෙන. තවත් මිනිසෙක් රටේ රජුරුවන්ගේ කනට ගහනවා. දැන් මොකද වෙන්නේ? රජුරුවන්ගේ කනට ගහපු අත කපලා දානවා. අනිත් අතද කපලා දානවා. කකුල්ද සිඳිනවා. ජීවිතේද විනාශ කරනවා. හත්මුතු පරම්පරාවක් රාජ දඬුවමට භාජනය කරනවා රජතුමාගේ කනට ගහපු නිසා. දැන් ඉස්සල්ලත් මිනිස්සුගේ කනට ගහලා සාමදානව ඉවරුණානේ. දැනුත් රජුරුවන් කනට ගහලා හත්මුතු පරම්පරාවක් විනාශ වුණානේ. දෙකම කනට ගැසීම නැමැති එකම ක්‍රියාවක්නේ. ආන්නේ වගේ තවත් මිනිස්සුෙකුට බයින එකයි අම්මට බයින එකයි අතර වෙනස. තව මිනිසෙකුට බැන්නට පස්සේ කර්මය සකස් වෙන එක අර මිනිසෙකුට ගහලා සාමදානව විසඳුනා වගේ. අම්මට තාත්තට බැන්නට පස්සේ ඒ කර්මය රජ්ජුරුවන්ගේ කනට ගැහුවා වගේ. හොඳට තේරුම් ගන්න. මෙතනද ඇති අම්මාට සැරවැර කරපු තාත්තාට සැරවැර කරපු ළමයි. ඔවුන්ටද මේ කර්ම සකස් වෙලා තියෙන්නේ. ඒ වුණානේ මෙතන බලපොම මූණු බලපොම කිසිම දෙයක් පේන්නේ නැණි. කෝ ඒ කර්ම ටික? ඒකද මා උපමාවක් කියන්න. පින්වත්නි මේ අවට අඹගස් තියෙනවා. ඔබගේ නිවසේ ද අඹගස් ඇත. මේ දවස්වල අඹ ගෙඩි නැහැ. ගහ ඔයෙහි තියෙනවා. නමුත් අඹ වාරය එනකොට මල් හැදිලා ගෙඩි හැදිලා මේ ගෙඩි වලින් බර වෙනවා. ඔය මල් ඔය ගෙඩි අඹ ගහේ කොහෙද තිබ්බේ? තිබ්බ තැනක් නැත. කාලෙට පළදාව දුන්නා. ඒ නිසා මවුට වරදි කළොත් පියාට වරදි කළොත් ඒවා පිටිපස්සේ රැස් වෙන්නේ කොහෙද කියලා නෑ. කාලෙට පළදෙයි. හැදු නැත්තම් මොකද දෙමව්පියන්ට අප්‍රමාණ ගුණ තියෙනවා. අඟුලිමාල කෝටම එපා වෙද්දී, අඟුලිමාල කෝටම එපා වෙද්දී අඟුලිමාල හොයාගෙන අවසානයේ දුවගෙන ගියේ කවුද? අම්මා. කවුරු නැතත් අවසානයේ අම්මා ඉදිරි වෙනවා. නමුත් බුදු කෙනෙක් හිටපු නිසා අඟුලිමාල බේරගත්තා. තව දැනග තියෙනවා යක්ෂණියෙකුට දාව පුතෙක් ඉපදෙනවා. යක්කුත් එක්ක ඉන්න බැරි නිසා යක්ෂණීගේ සීමාවෙන් ගඟක් තමයි සීමාව. ගඟෙන් අර පුතා එකට වෙද්දි යක්ෂණී මේ පැත්තේ ඉඳලා කියනවා, පුතේ යන්න එපා යන්න එපා. පුතා කියනවා, අම්මා ඔබ යක්ෂණියෙක් නෙවෙයි, අපිට ඉන්න බෑනේ අම්මත් එක්ක. ඒකයි අපි යන්නේ. පුතා යන්න එපා යන්න එපා, මට වාව ගන්න බෑ. අනේ අම්මේ ඔයා යක්ෂණියෙක් නේ, අපිත් එක්ක ඔයත් එක්ක ඉන්න බෑනේ. එහෙනම් පුතේ මං ඔබට මන්තරයක් දෙන්නම් කියලා. ඒ මන්තරයෙන් පුළුවන් පුතේ අවුරුදු 12ක් ඇතුළත අඩිය තිබ්බේවා හොයන්න පුළුවන්. අහසේ ගිය අඩි පවා හොයන්න පුළුවන් කියලා. උඹට කවදා හරි ඒක පිටට දී කියලා මන්තරය කියලා දුන්නා. අම්මා ගඟ මේ පැත්තේ ඉඳලා කියනවා, පුතා වැඳගෙන ගඟ මැදදී මන්තරය කටපාඩම් කරගත්තා. පුතා හැරිලා යන්න හදනකොට අම්මගේ පපුව පිපිරුවා. අඬ අඬා වැළපි වැළපි අම්මගේ ආදාහනය කළා. ඒ පුතා ගමට ඇවිල්ලා රජතුමාගේ චේවිත බැඳිලා රජතුමා හොරු අල්ලන්න කියද්දි ඉස්සලාම මවුට වඳිනවා, මාගේ මෑණියන්ට නමස්කාර වේවා කියලා. ඊට පස්සේ මන්ත්‍රී සිහි කරනවා. අහසේ තියපු අඩියක් පේනවා අවුරුදු 12කට කලින් ඇතුළත. මේ අහසේ තියෙන අඩිපවා පේනවා. හැමදාම යා මන්ත්‍රේ සිහි කරන්නේ අම්මව සිහි කළා. අද කාලේ පඩියක් අතර ගන්නකොට කෝ අම්මා, කෝ තාත්තා මතක් වෙනවා, කෝ ගුරුවරු මතක් වෙනවා. හිස් ලෝකයක්. තම තමන්ගේම බඩවියත. ගොඩාක් අයට පඩිය ගත්තම ගෙදර ගෑණි මතක් වෙන්නේ. ගොඩාක් අයට පඩිය ගත්තට පස්සේ තැබෑරුව මතක් වෙන්නේ. ගොඩාක් අයට පඩි ගත්තට පස්සේ ණය දුරු මතක් වෙන්නේ. අම්මා මතක් වෙන්නේ නැහැ. තාත්තා මතක් වෙන්නේ නැහැ. අපිට හොඳට ඉන්න පුළුවන් කම නිසා හොඳයි. එක්තෙන් වුණාන මතකදර අනුරාධපුරේ අම්ම කෙනෙක් තවම ඉන්නවා. තමන්ගේ දරුවෝ 5 දෙනාම අබ්බගතයි. රෝදපුටුවෙන් යන්නේ. අවුරුදු 75 අම්ම අර 5 දෙනාම කුලී වැඩ කරලා පෝෂණය කරනවා. සංසාරේ අපිට ඉවසන්න බෑ. අම්මා මොනවා හරි කියනකොට මොකක්වත් දන්නේ නැති කාලේ ඇවිල්ලා තුරුල් වෙනවා අම්මට. මොනවා හරි දන්නේ නැති කාලේ ඇවිල්ලා තුරුල් වෙනවා තාත්තට. මේ ඉගෙනගෙන කියාගත්තට පස්සේ උඹලා මොනවද දන්නේ? ඊට පස්සේ තමයි පිටේ යාළුවෝ. ඊට පස්සේ තාත්තා මොනවා හරි ඇහුවත්, උඹ කොහෙද ගියේ කියලා ඇහුවත් තරහයි. දැන් මේ ළඟදී ළමයෙක් මාත් එක්ක කියනවා, මේ මම මේ අපේ දෙමව්පියෝ දෙනා මරා ගන්න ක්‍රමයක් බලා ගන්න කිව්වා. මං ඇහුවා, "තොට මොකක් වෙලාද?" "නෑ, උන් දෙන්න මං ගැන හොයනවා වැඩි" කිව්වා. "අම්මෝ, අපේ කන් වලට කටු අනින්නවා" ගී වචන. "දැන් හොයනවට කැමති නෑ." "අර ඔබට මතකද මෙන්න මේ වගේ කතාවක් සිද්ධ වුණා. මහාචාර්යවරයෙක්ගේ තාත්තා කෙනෙක් පුතත් එක්ක බංකුවක ඉඳගෙන ඉඳිද්දි ඒ මහාචාර්යවරිය ඇහුවා, පුතා දැන් පත්‍රේ බල බල ඉන්නවා." තාත්තා පුතාගෙන් ඇහුවා, "පුතා, ඒ ළඟට කුරුල්ලෙක් ආවා." "පුතා, අර මොකෙද්ද?" කියලා ඇහුවා. "අරයා පත්‍රේ වහලා මූණ දිහා බලලා කියනවා, 'දන්නේ නැද්ද තාත්තා වීගුරුල් එන්නේ.' ඔන්න දැන් ආය එයා පත්‍රේ බලනවා. ආයතික වෙලාවකින් අර කුරුල්ල එහා පැත්තේ ගියට පස්සේ තාත්තා නා, "පුතා, අර මොකෙද්ද? සත්‍ය ඔයට පිස්සුද මේ කුරුල්ලෙක් නේ?" ඔන්න ආයතිකක් ගියට පස්සේ ඇහුවා, "තා පුතා, අර මොකෙද්ද?" ඊනිවස්කෝ දීගෙනේ මට වද දෙන්න එපා මනුස්සයෝ. කී ගමනක් කිව්වද දැන් මේ? හරි හරි හරි පුතේ කියලා යන්න ඇඟිටලා ගියා. එයාගේ ඩයරිය කබඩ් එකෙන් අරන් ඇවිල්ලා පුතාට පෙන්නෝ. ඒ ඩයරිය මෙසේ ලියා තියෙනවා. අද මගේ පුතාන්ට අවුරුදු 3යි. දැන් අර පුතා මායි පුතයි එළියේ බංකුවේ ඉඳගෙන ඉන්නකොට ළඟට ගේකුරුල්ලෙක් ආවා. පුතා මගෙන් ඇහුවා මොකෙද්ද කියලා. මං කිව්වා ගේකුරුල්ලෙක් කියලා. ආයෙත් මගෙන් ඇහුවා මොකෙද්ද කියලා. මං කිව්වා ගේකුරුල්ලෙක් කියලා. මට මතක හැටියට මගේ පුතා 21 වතාවක් මගෙන් ඇහුවා මොකද්ද කියලා. මං 21 වතාවෙම ගේකුරුල්ලෙක් කියලා මං එයාව තුරුල් කරගෙන ඉම්බා. දරුවන්ටයි දෙමව්පියන්ගේ වෙනස. අම්මලා තාත්තලා මොනවා හරි ඇහුවොත් ඉවසන්න මුන්න බෑ. ඒත් දෙමව්පියන් ඉවසන්න පුළුවන්. පොඩි උන්ට තරහ ගිහිල්ලා කිරිබනකට අම්මගේ පපුව හපනවා. නියපොතු වෙන කාලෙට ඇඟ හූරනවා. දරුවා නිසා ඇඟ සීරිච්ච නැති එක අම්ම කෙනෙක් නෑ. මේ අම්මලා වැහැරිලා ගියේ මේ නාකි පිරිසක් බවට පත් උනේ දරුවෝ වදලා. එවුම්ම නාකි කියනවා. ළඟදීන් දරුවෙක් ඒ අම්මලාගේ තාත්තලාගේ ජීවිත හරි පුදුමයි. හරි පුදුමයි. ළඟදීන් අර පිටරට සිද්ධියක් වුණා මතකද? දරුවා පුංචි කාලෙම දරුවා මැරුණා. මැරිච්ච ගමන්ම එයා අම්මලා කිව්වා මගේ දරුවගේ හදවත ගන්න කියලා. හදවත අරන් තවත් චූටි දරුවෙක්ගේ බඩට මේ හදවතට බද්ධ කළා. තමන්ගේ දරුවා මැරිලා අවුරුදු 4කට පස්සේ අර හදවත බද්ධ කරපු ළමයා මොන ගැහුණා අර අම්මට? දරුවා මැරිච්ච අම්මට. ඒත් අම්මට මතකයි අපේ දරුවගේ හදවත මෙයාට බද්ධ කළා කියලා. අර වේදනාව කණේ ගහගෙන අර හදවතට තියාගෙන අඬනවා. මගේ දරුවාගේ හදවත මෙයා ගැංගේ වැඩ කරනවා කියලා. ඉතුරු වෙච්ච මස් කෑල්ලටත් ආදරෙයි. ඉතුරු වෙච්ච මස් කෑල්ලටත් ආදරෙයි. ඒ නිසා තමයි ලෝකේ මෝඩයා කියලා නිନ୍ଦා විඳගෙන හරි. ලෝකේ මෝඩයා කියලා නිନ୍ଦා විඳගෙන හරි අම්මයි තාත්තාටයි සලකන අය දෙව්ලොව උපදින්නේ නිසා. දෙවිවරු වුන් ළඟට එනවා. ලංකාවේ රජ කෙනෙක් හිටියා. උදේ පාන්දරම නැගිටලා අම්මා නාවලා අම්මා නාවපු වතුරෙන් තමයි ඔළුව හොදගන්නේ ඔටුන්න දාන්න කලින්. කිසිම සේවකයෙකුට දෙන්නේ නැහැ. මේ මහ පොළොවේ අනුරාධපුරේ ඒ වගේ දරුවෝ හිටියා. ඒවුන් ඒ પરම්පරා විනාශ වෙච්ච නස්පැත්තෙන් තමයි අද මේ වැස්සක්වත් වහින්න නැතුව මිනිසු විඳවන්නේ. පුදුම ලෝකයක් අහිමි වුණේ. මාගේ බුදුරජාණන් වහන්සේද මවට ධර්මයේ කියලා මව් සසරින් එතෙර කෙරෙව්වා. පියාට ධර්මයේ කියලා සංසාරෙන් එතෙර කෙරෙව්වා. වදපු අම්මා සෝහන් කෙරෙව්වා. හදපු අම්මා අරහත්වයටපත් කෙරෙව්වා. ඒ නිසා අම්මලාගේ තාත්තලාගේ ආදරයක් ගන්න පිනක් තියෙන්න ඕන. සමහර අයට සංසාරේ දෙමව්පියන්ට ආදරේ නොදුන්න කර්මය මුල් කරගෙන මේ ජීවිතයේදී ආදරේ ලැබෙන්නේ නැහැ. ඒ ආදරේ ලැබෙන්නේ නැති එක මුල් කරගෙන අම්මාට තාත්තට නොසලකා ඉඳපා. ආදරෙන් කතා බහ කරන එක අම්මලා තාත්තලාගේ ගුණයක්. ඒ මිනිසුන්ට උපස්ථාන කරන එක අපේ ගුණයක්. තමන්ගේ දරු මුණුබුරෝ ටික බලාගෙන ගෙදර වැඩ ඔක්කොම කරගෙන ඉඳින් අම්මයි තාත්තට උපස්ථාන කරන එක සාමාන්‍ය එකක්. ඒ දෙමව්පියන්ගේ වචනයක්වත් නැතුව දෙමව්පියන්ට උපස්ථාන කරනවාද? ඒ ශේෂ්ඨයි. ඊට පස්සේ අම්මලා ඉස්කෝලේ යවන්න සල්ලි දෙද්දි, තාත්තලා ඉස්කෝලේ යවන්න සල්ලි දෙද්දි, ත්‍රිප්පි අවද්දී උගන්වද්දී ඇඳුම් අඳිද්දී අම්මට ගොඩාක් පින් තාත්තට ගොඩාක් පින් කියලා ඒ මිනිසුන්ට අපි පින් දුන්නේ නැහැ. දැන් මොනව හරි ගිහිල්ලා බලාගෙන ඉන්නවා පින් දෙන කාලේ අය අපිට. අම්මලාට අපි මේ වරන් ගියා පින් දුන්නේවත් නැහැ කියනවා. අපි දුන්නාද පින් ඒ කාලේ? මේ ලෝකේ කවුරුත් නොකරපු දෙයක් තියෙනවා. දෙමව්පියන්ගෙන් Tamanට මොනව හරි ලැබෙද්දී ඔයාලට ගොඩාක් පින් කියලා කියලා නැහැ මිනිස්සු. පින්වත් දරුවනේ ඔයාලවත් පුරුදු වෙන්න. ඔයාලවත් පුරුදු වෙන්න. අම්මගේ තාත්තගේ හිත රිද්දන්නේ නැහැ කියන එක පුදුම පෙනක්. ඔයාලවත් පුරුදු වෙන්න. යාළුවගේ ඇසුරු යාළුවා කියන්නේ ඕනම දෙයක් කියන්න පුළුවන් තත්ත්වයක තියාගන්න. මාව මහාන කළේ මාව මම දෙමව්පියන් තිබ්බා අතරේ නිසා. අපිත් මහාන වෙන්න එනකොට අම්මයි තාත්තයි පොළවේ පස් කාලා ඇඬුවා. මහාන වෙන්න ආසාවට ගෙදරින් පිට වෙලා ආයෙ මං ආපස්සට ඇරිලා අපි ගෙදර දිහා බැලුවේ නෑ. මට නම් බෑ ඒක දරාගන්න. මගේ අම්මට උපහාරයක් වෙනස මං එක කතාවක් කියන්න. මං මගේ අම්මට ගොඩාක් ආදරෙයි. අපි දුප්පත් පවුලක් නිසා මම තමයි ගෙදර ඉගෙන ගත්තේ ටිකක්. ඒ නිසා ගෙදර ආයිට තිබ්බ ලොකුම බලාපොරොත්තුව මම. මම ඊට පස්සේ උසස් පෙළ ලියලා විභාගේ හොඳට පාස් වෙලා ඒ ඇයිට විශ්වවිද්‍යාලෙ පිනිපිනි තියෙද්දී මම කිව්වේ මහාන වෙන්න ඕන කියලා. ඒ මිනිසුන්ට ඒක දරා ගන්න බෑ. ඊට පස්සේ අම්මයි තාත්තයි ඒ අය ගුලිය වැඩට යනවා. මං කිව්වා මට මහාන වෙන්න ඕන. ඊට පස්සේ අම්මා කිව්වා මේ තියෙන එකක් කාලා හිටපිය කියලා. අම්මා බත් බෙදලා අම්මා ගුලිය වැඩට ගියා. එදා එක කතාවක් කියන්නේ. ඊට පස්සේ අපේ ඒ පැතිවල ගුලිය වැඩට ගියාට පස්සේ ඒ ගෙවල් වලින් කන්න දෙන්නේ නැහැ. ඒ කාලේ 12ට ගෙදර ඇවිල්ලා කාලේ යන්න ඕන ආපහු ඒ වතු වල වැඩවලට. උන්දේ 12ට ආව ආපහු එනකොට මං උදේ කෑම කාලා නැහැ. මම කෑවේ නැහැ එදා. ඊට පස්සේ අම්මා ඇවිල්ලා බලනකොට මගේ බත් එක තියෙනවා දැන් උදේ බෙදපු එක කොල්ල කාලා නැහැ. ඊට පස්සේ අම්මා ඇවිල්ලා අඬාගෙන ඇවිල්ලා කිව්වා උඹ බත් කාලා ඕන ලෝකෙක ඵලයන් කිව්වා. පුතා අත්තරින්ද කැමති එක වේලක් නොකා ඉන්න ඕන කැමති නැහැ. ඒ අම්මා අපි කොච්චර ණය ගැතියිද. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ සංසාරේ ගමන් කරද්දී දැන් මේ බලන්න මේකේ තියෙන දෙමව්පියන්ගේ යුතුකමක් තමයි කියනවා. පුතා දරුවන් වරදින් වළක්වලා යහමඟට ඇරන් පවෙහි වලක්වල කුස පිනෙහි යොදවලා උපස්ථාන කරන එක. ඊට පස්සේ ශිල්ප හදාරවන එක. සුදුසු ස්ත්‍රියක පාවල දෙන එක. මව්පියෝ සුදුසු ස්ත්‍රියක් දරුවන්ට පුතෙකුට පාවල දෙනවා. දුවට පුතෙක් හොයලා දෙනවා. ඔය යුතුකම් දෙමව්පියන්ට ඉෂ්ට කරන්න වරන් දෙන්නේ මුන්. මුන් කලින්ම හොයාගෙන. ඊට පස්සේ විඳවනකොට ඒකට කියන්න තියෙන වචනේ තමයි ඉල්ලම් කනවා. එවුම්මයි තොරගත්තේ. හැම සූත්‍ර දේශනාවකම තියෙන බිරිඳ ගැන කියද්දි ස්වාමියා ගැන කියද්දි තමාට හිතයිසි දෙමව්පියන් විසින් යම් අර්ථයක් සලකා තමන්ට බිරිඳක් පාවා දුන්නාද ස්වාමියෙක් පාවා දුන්නාද ඒ ගැන හිතා යුතුකම් ඉෂ්ට කළ යුතුයි කියලා සූත්‍රවල තියෙනවා. අධි කාලීව නැහැ. ඊට පස්සේ තියෙනවා දරුවන්ට දෑවැද්ද වස්තුව ලියලා දෙන්න කියනවා. ඊළඟට තියෙනවා දරුවන් විසින් දෙමව්පියන්ට උපස්ථාන කරන්න කියනවා. මේකේ තියෙනවා මේ අටුවාවේ විස්තර ටික තියෙන්නේ මේ සබ්‍රහ්ම සූත්‍රය අටුවාව. යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මයි තාත්තයි හොඳට නාවලා සුදු වස්ත්‍ර පොරවලා උපෝසතයේ සමාදන් කරවල ධර්මයහන්ට සලස්වල උපස්ථාන කරනවද ගොඩාක් ණය ගෙවෙනවා කියන. දෙමව්පියෝ සිල් ගැන්නොත් දෙමව්පියන්ගේ අත්වලින් දන් දෙන්නට යොමු කළොත් ඊළඟට ධර්මයහන්ට සැලැස්වොත් ජීවිතයේ යථාර්ථ අවබෝධය ලබල දුන්නොත් කල්යාණ මිත්‍ර ඇසුරට යොමු කළොත් ගොඩාක් ණය ගෙවෙනවා. අද කාලේ ගොඩාක් දරුවන්ට ණය ගෙවන්න ඉපදුන මහා පුණ්‍ය උල්පතක් තමයි මේ මහමෙවුනාව. මේ සද්ධා රූප වාහිනිය නිසා, ලක්විරු ගුවන් විදුලි නිසා දරුවන්ට ගොඩාක් ණය ගෙවන්න පුළුවන් වුණා දෙමව්පියන්ගේ. ඇයි දෙමව්පියෝ එහෙට වෙලා ටීවී බලාගෙන මේ දේශපාලන කතා අහා ඉදින් දරුවෝ මේ ශ්‍රද්ධායක අහන්ට ලක්විරු ගුවන් විදුලි අහන්ට යොමු කළා. ඒ ඇසුරින් මිනිසු පින් කරගත්තා. ඒ අය දෙමව්පියන්ට ණය ගෙවන්න යොමු කරපු කාරණාවේ මහමෙවුනාවට ණය ගැති. වැඩි ඕනේ අද මේ කියපු කරුණ ටික පවා මව්පිය උපස්ථානයේ මව්පිය පාදාභි වන්දනාව කියලා කියන්නේ මිනිසුන්ගේ ඇස් වලින් කඳුළු ඇරන් දරුවෝ දෙමව්පියෝ දරුවෝ අම්මා තාත්තා ගාව දන ගස්වන එක නෙවෙයි. එහෙම යන ගමන් ගහනවා අම්මට. අම්මා කියලා රේඩිය එකේ ටීවී එකේ කැසට් එකේ කවි ටික අහා ඉන්න ගමන් අම්මා ඇවිල්ලා කැසට් එක ඔෆ් කළොත් එහෙම උන්දට හොඳටම බයිනවා ඇයි මේක වැහුවේ කියලා. පුදුම ලෝකයක් ඔක්කොම ඉන්නේ මනහකල්පිත ලෝකවල. ඒ නිසා පින්වත්නි ණය ගෙවන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව උර මණ්ඩලයේ අවුරුදු 100ක් තියාගෙන හිටියත් උපස්ථාන කළා නම් ඉවර කරන්න බෑ. අවසාන තව කතාවක් කියන්න. ඔන්න කතා ගොඩ ඉතින් මතකයි නේද දරුවෙක්ගේ ඇහැ ඇක්සිඩන්ට් එකදී නැති වෙලා අම්මා ඇහැ ගලවලා දරුවට දානවා. අම්මගේ ඇහැ කණයි කියලා දරුවා අම්මා පිළිකුල් කරනවා. නමුත් දරුවා දන්නේ තමන් ලෝකේ බලන්නේ අම්මගේ ඇහින් කියලා. නින්දා කරලා කරලා කරලා අම්මව අතෑරලා යනවා. ඔයි නාකි ගෑණි කියලා. අම්මා මැරුණාට පස්සේ ගෙදෙට එනට ගියේ ලියුම් කඩ දහියත් දැක්කා. ඒකේ තියෙනවා පුතා ඔබ පුංචි කාලේ ඇක්සිඩන්ට් වෙද්දී උඹගේ ඇහැ ගැලවෙනකොට මට දරා ගන්න බැරි වුණා. මගේ ඇහැ උඹට දැම්මා. මගේ ඇහෙන් උඹ ලෝකේ බලනකොට මට අනිත් ඇහැ නැතක් කවන්නේ කියලා. මේකත් ඒ වගේ කතාවක්. තාත්තා දෙවෙනි ලෝක යුද්ධේ මැරුණා. පුතා ඉන්නවා දුප්පත් උඩ. ඊට පස්සේ පුතාගේ කන් ඇහෙන්නේ නැහැ. පුතාගේ කන් ඇහෙන්නේ නැහැ. 100% ඇහෙන්නේ. ඉස්කෝලෙට දැම්මා. පන්තියේ පිටිපස්සෙමයි ඉන්නේ. ඊට පස්සේ ළම ටීචර්ලා ගුරුවරු උගන්වලා අර ළමයාගෙන් ප්‍රශ්න අහනකොට ඒ ළමයා වෙනේ වහන්නේ අර ගහ කොළ පාටයි. අර ගුරුල්ලෝ ඇයි පියාඹන්නේ කියලා එයා වෙන විකාරයක් අහනවා. දවසක් ගුරුවරයා ලියුමක් ලියලා ළමයාට දුන්නා. මේක උඹේ අම්මට දීපන්. අම්මාට ලියුම දුන්නා. කොල්ල බලාගෙන ඉතියා කොල්ල අකුරු දන්නේ නැහැ පොඩි එකා. අර ලියුම කියවද්දී උල්පතකින් වගේ ඇහින් කඳුළු වැටෙනවා. ඊට පස්සේ ආම ඇහුවද ළමයා ඇයි අම්මා ওই විදිහට අඬන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ටීචර් ලියලා ඉවලා උඹලගේ පන්තියේ උඹ තරම් ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් නැහැ කියලා. උඹගේ ඥානෙ වැඩි නිසා අනිත් ළමයිට උගන්වන්නට අපහසුයි. ඒ නිසා ඉස්සරහට තියෙන විභාගවලට ඔයා ගෙදර ඉඳලා වුණත් මේ උත්තර ලිව්වට කමක් නැහැ කියලා තියෙන්නේ මේකේ. ඒ නිසා ඔයාට කට්ටිය ඔක්කොම කැමති අපි ගෙදර ඉඳලා විභාග ලියමු මං උගන්වන්නම් කියලා අම්මා අකුරු ගෙන්නවා. තාත්තගේ පොත් කබඩවල පොත් කියවන්න පුරුදු කළා. ඊට පස්සේ මේ පොඩි එකා පත්තර විකුණන්න ගත්තා. සල්ලි නැණි. රේල් ස්ටේෂන් එකේ පත්තර විකුණ විකුණා ඉන්න ගමන් අර නවත්තලා තියෙන කෝච්චි වල එන්ජින් දිහා බලනවා. දවසක් වයර් එකක් මොකද්ද වෙද්දි එන්ජින් පිපිරුවා. පොඩි එකා එළියට පැනනවා. දුම්රිය ස්ථානාධිපති තහනම් කළා ඉදයින් පස්සේ මේ පැත්ත පළාතට එන්න. දැන් කෝච්චි ස්ටේෂන් එකේ එළියේ ඉඳලා පත්තර විකුණනවා. දවසක් පොඩි ළමෙක් මේ කෝච්චි පාරේ හිමීට හිමීට යන අරහෙන් කෝච්චේනවා. අර පත්තර විකුණා හිටපු කොල්ලා අර පත්තර ටික වීසි කරලා දුවගෙන ඇවිල්ලා පොඩි එකා බදාගත්තා. බදාගෙන පාරෙන් පැන්නා. මේක දැක්කා මාස්ටර්. ඒ පොඩි ළමයා දුම්රි ස්ථානාධිපතිගේ පුතා. බේරගත්තේ අරයා. සතුටට කිව්වම් ඕනම මේ කෝච්චි වල ඕන එකක් ගලවලා හදාපන් කිව්වා. හැම එකක්ම ගලවලා හදන්න ගත්තා. එයා එක එක තාත්තගේ පොත් බල බලා පරීක්ෂණ පැවැත්තුවා. එයා තමයි මේ විදුලි බල්බේ හොයාගත්තේ. කවුද? එයා තමයි ෆෝන් එකේ රිසීවරි හොයාගත්තේ. කවුද? තෝමස් අල්වා එඩිසන්. ලෝකෙම විද්‍යාඥයෙක් වුණා. අම්මා මැරිලා දවසක් පොත් කබඩ් දෙකේ යනකොට ලියුමක් හම්බුණා. අර ටීචර්ගේ ලියුම. ඒකි තියෙනවා, ඔයාගේ පුතාට කන් ඇහෙන්නේ නැහැ. ඔයාගේ පුතා නිසා ම අපිට පන්ති උගන්න ගන්න විදියක් නැහැ. එච්චර කරදරයයි. මේ කන් ඇහෙන්නේ නැති බීරි ළමයි ඉස්කෝලේට එවන්න එපා. අපිට වද දෙන්න එපා. මේකට විට බුලත් වෙඩි විකුණන්න පුරුදු කරපන්. ඉස්කෝලේ එවන්න නැතුව කියලා බැනලා තමයි ලියුමේ වල තියෙන්නේ. ඒ වුණාට අම්මා එදා කිව්වේ නෑ. එයා විද්‍යාඥී කිරිවේ අම්මා. එයා විද්‍යාඥී කිරිවේ අම්මා. සමහර වෙලාවට අපිට නිතරම මේ අම්මා අම්මා කියලාම කියවෙන්නේ අර බඩේ ගොඩාක් හිටපු නිසා වෙන්න ඇති. මමත් ආයාසෙන් දාත්තලා ගැන කියන්න උත්සාහ කරන. ඇත්තටම දෙමව්පියෝ දෙදෙනාම එක ගුණවලින් යුක්තයි. වැඩිපුර ගියේන්නේ අම්මා. බඩේ ගොඩාක් කල් හිටපු නිසා වෙන්න ඇති. හොඳගේ ලේ උර උරා බීපු නිසා වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති. ඒ නිසා පින්වත් දරුවනේ, අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සලකනවා කියලා යමක් ඇද්ද, මේ ලෝකේ මොනවත් නැතුව දුප්පත් වෙලා මැරුණත් අම්මට තාත්තට සලකලා නම් මැරෙන්නේ සුගතිය හිමි, බුද්ධ ශාසනය හිමි. ඒ නිසා පැවිදි වූ අපටද බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණනි, අම්මලාට කන්න නැත්තම් ඔය පාත්‍රේ අරගෙන ගයක් ගයක් ගානේ පින්ඩ පාත් ගිහිල්ලා පාත්‍රයට ලැබෙන දේ ගිහිල්ලා දෙන්න කිව්වා. අම්මලා තාත්තලාට අඳින්න තැනක් නැත්තම්, අඳින්න දෙයක් නැත්තම් පාරක් පාරක් ගාන ගිහිල්ලා තැන් තැන් වල තියෙන වස්ත්‍ර ටිකක් එකතු කරලා ඒ මිනිස්සුන්ට වස්ත්‍රයක් දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා, මවට උපස්ථානය කරනවා කියලා යමක් ඇද්ද, පියාට උපස්ථාන කරනවා කියලා යමක් ඇද්ද, එහි ලෝකී අග්‍රයයි කියලා. ඒ නිසා දැන් හිතන්න අවසාන විදිහට මගේ අම්මට මගේ අතින් උයපු බත් ටිකක් කවන්නේ කවද්ද? අම්මාගේ ඇඳුම් ටික මා හොදලා දෙන්නේ කවද්ද? අම්මාගේ තාත්තගේ. දැන් හිතන්න මේ බණ ටික අහනකොට අම්මා මැරිලා නම් කාගේ හරි කරන්න දෙයක් නැහැ. තාත්තා මැරිලා නම් කරන්න දෙයක් නැහැ. ඉන්නේ තාත්තා විතරක් නම් වදුර පොදක්වත් තාත්තා කියලා මේ කෝටි 350ක් පිරිමි අතරින් එක තාත්තා කෙනයි ඉන්නේ, එක අම්මා කෙනයි ඉන්නේ. වදුර පොදක්වත් දෙන්න අම්මා කියලා. ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. පුළුවන් තරම් උපස්ථාන කර කර ඉන්න. සමහර ගෙවල් වල බිරිඳ අසනීප වුණාට පස්සේ බිරිඳට උපස්ථාන කර කර ඉන්නවනේ, ඒකත් පිනක්. ස්වාමියාට උපස්ථාන කර කර ඉන්නවා, ඒකත් පිනක්. තමන් වදපු අම්මාට තාත්තාට ඒ විදිහට උපස්ථාන කරන්නේ කවද්ද? ඇනුවක් අන්දලා සුවඳ වතුර ටිකකින් නාවලා කවුරුත් කරලා නැහැ. උණු වතුර ටිකකින් පුංචි කාලේ වතුර ටිකක් අරගෙන අම්මා මෙහෙම අත තිතියා බලනවා වතුර රස්නේ වැඩිද කියලා. දරුවගේ ඔළුව උඩ පැත්තෙන් අල්ලන්නේ, මේ ඔළුව මුදුනේ තෙල් වලක් තියෙනවා, ඒක අල්ලන්න දෙන්නේ නැහැ. කරදරයක් වෙයි කියලා. ඔලුව දිග වැඩි නම් නිතර ඔලුව ඒ පැත්තෙන් හිර කරගෙන ඔලුව හදනවා. මේ අත් දෙක මෙහෙම අතින් කරකව කරකව මේ නහ මේ මේ මූණ දෙපැත්ත හදනවා. නහය අතක ගා නහය දිගට හදනවා. මේ අම්මල මූණු හදනවා. කර්මානුරූපව ලැබිච්ච මූණත් මන්දි අම්මලට තව ලස්සන කරගන්න ඕන. ඒ නිසා කළු ළමෙක් උනත් ඇස්වා වදී කියලා කළු පාට බෝලයක් තිනවා අම්මලා. ඒ කියන්නේ අම්මට ඉච්චර ළමයා ලස්සන නිසා. ඒ නිසා ඔයගේ ණය ගෙවන්න පුළුවන් නම් කණ්ඩ බොණ්ඩ දෙන එක, අඳින්න දෙන එක, දඹදිව යවන එක, දඹදිව යවලා අම්මලාට කියන්න මං විනුවෙන් කරන්න පින් දෙන්න එපා කියන්න. පිට රට ඉඳලා කීයක් හරි සල්ලියවලා ළම දෙමව්පියෝ පින් දෙනවා අම්මලාට. ඇත්තටම පින් දෙන්න ඕනේ ළමයි දරුවන්ට පින් දෙන්න ඕනේද දෙමව්පියෝ ළමයිට පින් දෙන්න ඕනේද? මොකද්ද වෙන්න ඕන? ළමයි පින් දෙන්න ඕන දෙමව්පියන්ට. දැන් වැඩිපුරම පින් දෙන්නේ කවුද? දෙමව්පියෝ තමයි ළමයිට පින් දෙන්නේ. උඩු යටි කරුණා ඔක්කොම වෙනස් වෙලා ගියා. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න ණය ගෙවන්න ඕන කියලා. එකම එක ක්‍රමයයි මොනවා කරගන්න බැරි වුණත් එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි පින්වත්නි. ඊළඟට තව තාත්තා ගැන එක කතාවක් කියන්න මතක් වෙච්ච වෙලාවේ. ඉස්සර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් එක තාත්තා කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරලා ඊර්වාසේ උපස්ථාන කරලා පසේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් රත්තරම් මාලිගාවක් හදලා ඒ බ්‍රාහ්මණයා ඊට පස්සේ වන්දිනවා. හැබැයි පුතා මේවට නැහැ. පුතා තාත්තට ආදරේ. හැබැයි අර බුදුරජාණන් වහන්සේට වඳින්නේ නැහැ. තාත්තා මැරුණාට පස්සේ තාත්තට ආදරේට පුතා තාන්ත වෙනුවෙන් රිදී ස්මාරකයක් හැදුවා. ඊට පස්සේ ඒකට වැඳ වැඳ හිටියා තාත්තගේ ගුණ සීකර කර. පුදුමේ කියන්නේ ඒ පින්බලින් තවතිසා ඉපදිලා අදටත් ඉන්න ඒ දිව්‍ය රාජ්‍යය. තාත්තට කරපු ගෞරවය නිසා. ප්‍රශ්නයක් වෙනකොට දෙමව්පිය අතෑරලා යනවා නම් උන් දරුවෝ නෙවෙයි. දෙමව්පියන්ගේ බර ඇරන් දෙමව්පියන්ට සැහැල්ලුවක් දෙන්න කැමති නැත්තම් උන් දරුවෝ නෙවෙයි. මෙතන ඉන්නවා සමහර දරුවෝ තවම වස්ත්‍ර ටික හොදන්නේ අම්මයි තාත්තයි. හොඳට හොදාගන්න බැරි වුණත් අම්මේ ඇති දැන් මං අපි හොදාගන්නම් කියලා අපි අතින් ඇඳුන් ටිකවත් හොදලා දෙමව්පියන්ගේ බර අඩු කරන්න. ගේවත් පොඩ්ඩක් අතුපතු ගාලා දෙමව්පියන්ගේ බර අඩු කරන්න. හේනට කුඹරට ගිහිල්ලා උදැල්ලට පොඩ්ඩක් හුරු වෙලා බර අඩු කරන්න. අර මහා විනාශකාරී ෆෝන් එක පොලේ ගැහුවක් කමන්නේ. ඕක නිසා තමයි ගොඩාක් දෙමව්පියන්ගෙන් ඈත් උනේ. ගොඩාක් දෙමව්පියන්ගෙන් ඈත් උනේ. උන් ඇවිල්ලා ෆෝන් එකට තුරුළු වෙන්නේ අම්මට තාත්තා නෙවෙයි. උන්ගේ ලෝකෙම ෆෝන් එක මිසක් අම්මයි තාත්තයි නෙවෙයි. නමුත් අම්මගේ තාත්තගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ මිනිස්සු දන් කුඩේ විතරක් කන කතා. ඒ මිනිස්සු අතීතයේ විඳපු දුක් හන්දරා ඒවා ඉගෙන ගන්න කවද්ද? ඉතින් ඒ නිසා මට හරි මේ වගේ වචන ටිකක් කියන්න පුළුවන් උනේ ඒ කාලේ දෙමව්පියන් ටිකක් ලං වෙලා ඒ විස්තර අහගෙන හිටපු නිසා. අපිට දුක් වෙන්න දෙයක් නැහැ. අපි මේ දෙමව්පියන්ට සීලය ගැන, බුද්ධ ශාසනය ගැන, දන් දීම ගැන, මේවා හිස්තිර නැහැ, වෙනස් වෙනවා, යන ලෝකයකට මොනවා හරි කරගනින්නලා කියන ප්‍රඥා සම්පත්තිය මිනිසුන්ට දෙන්න උදව් කළා. මගේ බුදුරජාණන් වහන්සේ වදාහලා යම්කිසි පුතෙක් සද්ධාව නැති අම්මලාට සද්ධාව දෙන්නොත්, සිල් නැති දෙමව්පියන් සීලේ පිහිටෙවොත්, දන් දෙන්නේ නැති දෙමව්පියන්ට දන් දෙන්න යොමු කළොත්, ප්‍රඥාව නැති අය ප්‍රඥාවේ සමාදන් කළොත් ඒ දරුවා නයින් නිදහස් කියලා. එපමණකින්ම දෙව්ලෝ උපදිනවා. ඒ නිසා ඔබට දෙමව්පියන්ගෙන් නයින් නිදහස් වෙලා සුන්දර ජීවිතයක් ඇති කරගන්න, දෙමව්පියන්ට සත්කාර සම්මාන කරගෙන ඒ වගේම ශ්‍රද්ධා ඊළඟට සීල ත්‍යාග ප්‍රඥාදි ගුණධර්මවල දෙමව්පියෝ හික්මවන්න, ඒවට යොමු කරවන්න ඔබට වාසනාව, ශක්තිය, ධෛර්යය සැලසේවා. ඒ වගේම නයින් නිදහස් වූ සත්පුරුෂයන්ලෙසේ මේ ලෝකෙන් සුගතිය කරා යන්න ඔබට වාසනාව ලැබේවා. දෙමව්පියන්ට සලකනවා කියලා යම් කිසි උත්තම ගුණයක් වේනම් ඒ ගුණේ පිම්බලෙන් ඔබට සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. එකපාර අඩුපාඩු වැරදි හදාගන්න බැරි වේවි, ටික ටික හදාගමු. හොඳයි. ඒ මවටද පියාටද නමස්කාර වේවා කියලා දෙමව්පියන්ට වන්දනා. එහෙනම් මිහිරට කියන්නකෝ හඬ නගලා, මවට වැඳීම, පියාට වැඳීම. මාත් එක්කම සාදු සාදු. දස මාසේ උරේ කන්වා පෝසේසි සුද්ධිකාරණං ආයුදීගං වස්ස සතං මාතුපාදං නමාමහං උන්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං රාජමජං සුපතින්ටං පීතුපාදං නමාමහං සාදු සාදු.